අපේ පක්ෂේ ලේකම්තුමාට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටලා තියෙනවා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු නියමාකාරයෙන් කරන් යන විට අනියම් ආකාරයෙන් වෙනත් අයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධානය කිරීම සඳහා අණ කිරීම, උපදෙස් ලබා දීම, ඒ සඳහා සක්‍රීය ලෙස දායක වීම යනාදිය නිසා පක්ෂයේ ලේකම්තුමා විනය කඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ විනය පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා